Sadhu, sadhu, namaskar deva, buddhu anatta, samada buddhu imi, saranyami, namaskar. බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රී සද්ධර්මයේ ඒ ශාසනය අපගේ ජීවිතවලට මුණගැහුණයින් පස්සේ ඒ ශාසනයේ පිළිසරණ ලබන්න අපිට තියෙන්න ඕන සුදුසුකම්. ඒ සුදුසුකම් නැතුව මේ ධර්මයේ තුල වැඩෙන්නේ නැහැ. එයාට ඉදිරි ගමනක් යන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔබ දන්නවා දේවදත්ත නේද? ඔව්. දේවදත්තට පුළුවන් වුණා හතරවෙනි ධ්‍යානය වෙනකන් දියුණු කරන්න. දේවදත්තට පුළුවන් වුණා ඉද්ධිපාතිහාර පාන්න. නමුත් මේ ධර්මයේ ස්පර්ශ කරන්න දේවදත්තට පුළුවන් කමක් උනේ නේ. ඒ මොනවා නැති වුණත් ඒ සුද් ධර්මයේ අවබෝධ කිරීම පිණිස අවශ්‍ය වෙන සුදුසුකම් අපේ ජීවිත තුල අපි චුට්ට චුට්ට හරි ගොඩනගා ගන්නවා නම් අපි මොහොතින් මොහොත හරි ධර්මයේ කරා ළඟා වෙනවා. දැන් කාටද මතක කියන්න බලන්න මං කලින් වතාවක කළා සද්දා කියලා සූත්‍රය. මතකද? ලස්සන සූත්‍රය කියලා. ඒක අර අන්තිම ගාථාවල තිබුණා සද්ධාවන්ත ශ්‍රාවකයාගේ ලක්ෂණ ටික. කෝ කියන්න බලන්න. මොනාද ඒ ලක්ෂණ? සුවචයි කියවා. නේ? භාග්‍යතුන් වහන්සේ වදාළේ. සද්ධාවන්ත ශ්‍රාවකයා සුවචයි කියලා කිව්වා. ඒ කියන්නේ මොකද්ද? කීකරු. අකීකරුනේ. සද්ධාවන්ත ශ්‍රාවකයා මෘදුයි කියලා කිව්වා. දැඩිනේ. සද්ධාවන්ත ශ්‍රාවකයා මෘදු වචන තියෙනවා කියලා කිව්වා. තද වචන නෑ. තවනාත් කිව්වේ. සීලවන්තයි කිව්වා. තව මොනාද? ධර්ම ශ්‍රවණය කරන්න කැමති කිව්වා. එතකොට බලන්න දැන් ඒ ලක්ෂණවල තියෙනවද මහා මේ ප්‍රඥාවන්ත කතන්දර? මහා ලොකු කතන්දර තියෙනවද? නෑ. මේ බොහොම නිවිච්ච නැමිච්ච කෙලින් වෙච්චි නෙමෙයි. බොහොම නිවිච්චි, නැවිච්චි, මෘදු වෙච්චි ලක්ෂණනේ. ආන් ඒවත් එක්ක තමයි අපිට මේ කියන්න තියෙන්නේ. මේකේ වැඩෙද්දි වැඩෙද්දි කෙලින් වෙනවා නම් වැඩි දුර යන්න හම්බෙන්නේ නැහැ. නැවෙන තරමට යන්න පුළුවන්. නිස්සද්ද වෙන තරමට යන්න පුළුවන්. සද්ද නැතුව ඉන්න පුළුවන් තරමට මේක යන්න පුළුවන්. මුකුත් බෑ වගේ ඉන්න තරමට යන්න පුළුවන්. ඔබ දන්නවා ඇති සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැන අහලා තියෙනවා නේද? මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකීන් අතර ශාස්ත්‍රුන් වහන්සේට පස්සේ ශ්‍රාවකීන් අතර අග්ග තැන්පත් කෙනා. උන්වහන්සේගේ තීර ගාථාවේ තියෙනවා බොහෝ බහුසුතුන කිසිවක් දන්නේ නැහැ වගේ. අද භික්ෂුව චෝදනා කළා නේද සාරිපුත්තු සාමණේරට. උන්වහන්සේට සිංහනාදයක් කළා. මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අං කැඩිච්ච ගුණා හැමතිස්සෙම අහිං වෙවි යන්නේ කියනවා. ඇයි? උට එන ගන්න පුළුවන් කම නැහැ. රණ්ඩු වලට පැටලෙන්න පුළුවන් කම නැහැ. ඇයි? අං නැහැ. අං තියෙන කෙනා තමයි ගාම්භීරයට යන්න හදන්නේ. අං නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ අං කැඩිච්ච ගුණේ කොහේ කියලා. කවුද? ප්‍රඥාවෙන් අග්‍රේශ්වර අග්‍ර ශ්‍රාවක. වෙන කෙනෙක් නෙවෙයි. මම මේ මගේ ජීවිතය ගැන හිත හිතා ඉන්නේ ලස්සනට නාලා හොඳට නාලා සුවඳ ගල්වලා මල් මාලයක් පැලඳගෙන ඉන්න කැමති මේ දුවෙක් හෝ පුතෙක් ඉන්නවා කියලා. තරුණියක් හෝ තරුණයෙක් ඉන්නවා කියලා. ඒ කෙනාගේ කරේ කෙනෙක් ගිහිල්ලා එල්ලනවා කියනවා මේ කුණු වෙච්චි සර්ප කුණා. දැන් කොහොම කෙනෙක්ගේ කරේද එල්ලන්නේ? අඩු නාගෙන නාවර නාගෙන ඉන්න කෙනෙක්ගේ කරේද? නෑ. හොඳට නාලා සුවඳ ගල්වලා හැඩට ඇඳලා මල් පලඳගෙන ඉන්න කැමති කෙනෙක්ගේ කරේ ගිහිල්ලා එල්ලනවා කියනවා ඕ කොණු එච්චි සර්පපුණා. දැන් එයා කොහොමද ඉන්නේ? එයාට ජයට ඉස්සෙන්න පුළුවන්ද දැන්? මම මේ කය ගැන පරිහරණය කරන්නේ ආන්ගේ වගේ කියලා. ඊගාවට භාග මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පොළොවට මිනිසු කෙලත් ගන්නවා කියලා. සොටුක් දානවා කියලා. මල පහත් කරනවා කියලා. මුද්‍රාත් කරනවා කියන. නමුත් පොළොව චුට්ටක්වත් කම්පා වෙන්නේ නැහැ. ඒ කොච්චර ගුණ කන්දල් දැම්මත් පොළොව කම්පා වෙන්නේ නැහැ. මමත් අන්නේ ඒ වගේ. බලන්න දැඩි ගැතිමුකුත් තියනවද? නැහැ. පුළුවන් තරම් මෘදු වෙනවා. අපි නිකන් අහද්දිත් මොකද නිකන් අදවත සිසිල් වෙලා යනවානේ. ආන් ඒ ගුණ අපේ ජීවිතවල වැඩිනවා නම් අපි ටික ටික නිසල වෙනවා නම් අපි ටික ටික තැම්පත් වෙනවා නම් ආන් අපිට මේ ධර්මයේ ස්පර්ශ කරන්න සුදුසුකම් ඇති. අපි ටික ටික මෘදු මොලොක් වෙනවා නම් එතකොට අපේ ජීවිතයට යහපතක් වෙනවා. අනේ ඉඳා හැමතිස්සේ මර මතක තියාගන්න අංක විච්ච ගුණාවක් ඉන්න. සර්පකුණේ ඉල්ලගත්තු තරුණිය හෝ තරුණයා වගේ ඉන්න. අපි මේ සර්පකුණක් ඉල්ලගෙන තමයි ඉන්නේ. උදේට දත් ටික මැදගත්තේ නැත්නම් අමාරු ඉන්නේ නේද? Tamanthama අමාරු ඉන්නේ. තේතන ඊට තව කවර ගතාද? මේ අපිට මාන්නකාරකමක් ඇති කරගන්න කියලා කිසිම දෙයක් නෑ. අපේ වටින්න කියලා කිසිම දෙයක් නෑ. ගුණේ තමයි වටින්නේ. හැඩේ වැඩකුත් නෑ. බලේ වැඩකුත් නෑ. මොකද්ද වටින්නේ? ගුණේ. ඒ ගුණේ තියෙනවා නම් නිහතමානීකම තියෙනවා නම් වර්ධිනේක නෑ. බුදුරජාණන් වහන්සේගේ කාලෙ හිටිය අද මේ පිංගතුන් රහන් ලැබෙන්නේ සූත්‍ර දෙක එකක් නෙමෙයි. බුත් මේ පළවෙනි දේශනාවේ නම තමයි නිගණ්ඨ සූත්‍රය. මොන සූත්‍රයේද? නිගණ්ඨ සූත්‍රය. මේක තියෙන්නේ සංයුක්ත නිකායේ 4. ඒ කාලේ නිගණ්ඨනාත පුත්‍ර මහා නිගණ්ඨ පිරිසකුත් එක්ක මච්චිකා සණ්ඩේට පැමිණියා. පැමිණියාම මච්චිකා සණ්ඩේ පදිංචි වෙලා හිටියා චිත්ත රූපතිතමක්. අහල තියෙනවා නේද? භාග්‍යතුන් වහන්සේ වදාළනේ සද්ධාවන්ත කුල පුත්‍රයාට වෙනවා නම් චිත්ත රූපති වගේ වෙන්න කියලා. නැත්තම් අත්තාවලක උග්ග සිටුමා වගේ වෙන්න කියලා. ආන් එතකොට භාග්‍යතුන් වහන්සේ තුමන්නා කරන ලද භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකේ මෙයා මොකද කළේ? සාදුයයි සම්මතයි කියලා ප්‍රසිද්ධ යහපත් කෙනෙක් කියලා ප්‍රසිද්ධ නිගණ්ඨනාත පුත්ත මේ පැත්තට ආවයි කියලා දැන් බුදුන් සරණ ගිය කෙනෙක් නේද? භාග්‍යතුන් වහන්සේව සරණ ගිය කෙනෙක්. නමුත් තවත් ප්‍රසිද්ධ ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක් ආවම මෙයා මොකද කළේ? මහත් වූ උපාසක පිරිසක් එක්ක බැහැ දකින්න ගියා. බැහැ දකින්න ගිහිල්ලා සතුටු වුණා. කතා බහ කරලා සතුටු විය යුතු පිළිසඳරේ දිනා පැත්තකින් චිත්ත ගෝපතිතුමාන් වාඩි වුණාම නිගණ්ඨනාත පුත් අහනවා චිත්ත ගෝපතිතුමාගෙන්, එම්බා ගුරුපති, විතක්ක විචාර රහිත සමාධියක් තියෙනවා, විතක්ක විචාරයන්ගේ නිරුද්ධ වීමක් තියෙනවා කියලා ඔය ශ්‍රමණ ගෞතමයන් කියන කතන්දරේ ඔබ අදහනවාද කියලා. විතක්ක විචාර රහිත සමාධිය කියන්නේ කීවෙනි සමාධියද? දෙවෙනි සමාධිය. දෙවෙනි ධ්‍යානෙ. එදවල චිත්තුනේ නිගණ්ඨනාත පුත් අහන්නේ මොකද්ද? විතක්ක ਵਿਚාරවල නිරුද්ධ වීමක් තියෙනවා, විතක්ක ਵਿਚාර රහිත සමාධියක් තියෙනවා කියලා ඒ ශ්‍රමණ ගෞතමයන් කියනවා. නුඹ ඒක අදහනවද කියලා. එතකොට චිත්ත රූපතිතුමා කියනවා, ස්වාමීනි නක්වාහම් බන්ති. එතකොට මේ බන්තේ කියන්නේ මොකද්ද? ස්වාමීනි, උසස්සයි සම්මත දෙනකුට අමතන ක්‍රමය. නක්වාහම් බන්ති, නක්වාහම් එත්ත බන්තේ භගවතෝ සද්ධාය ගච්ඡාමි. නක්වාහම් කියන්නේ එහෙම මම පිළිගා එහෙම නෑ. එත්ත කියන්නේ හුතු කියන්නේ. හුදු කියන්නේ එපමණකින් කියලා කියන්නේ. එපමණකින් මම භාග්‍යතුන් වහන්සේගේ ඔය ප්‍රකාශය ගැන සද්ධාවට පැමිණෙන්නේ නැහැ කිව්වා. ස්වාමීනි, විතක්ක විචාර රහිත සමාධියක් තියෙනවා, විචාරක විචාරයන්ගේ විනිරුද්ධ වීමක් තියෙනවා කියන ඔය කාරණේ භාග්‍යතුන් වහන්සේ ගැන මම හුදු ඇදහිීමකට යන්නේ නැහැ. ඔය හැම මේ නිකම්ම නිකම්ම සද්ධාවකට සද්ධාවට එන්නේ නැහැ කිව්වා. කියපු ගමන් නිගණ්ඨනාත පුත්‍ර මොකද කළේ? ඒවං ගුත්තේ නිගණ්ඨෝ නාත පුත්‍රෝ සකම් පරිසං උල්ලෝකෙත්වායේ තදෝච කිලින් වුණා. තේන්නේ? කිලින් වෙලා හොඳට හරිබරි ගිහිලා තමන්ගේ පිරිස දිහා බැලුවා කියලා. දැන් කෙලින් වෙච්ච ගමන් තේරෙන්න ඕන තමන්ගේ හිතේ මොකද්ද උනේ කියලා. ඊට පස්සේ මෙයා කියනවා ඉදම් භගවතෝ පස්සන්තු යාව උජුකෝ වාචං චිත්තෝ ගහපති. මේ චිත්ත ගුහපතියගේ වචන කොයිතරම් යාව උජුකෝ වාචං කොයිතරම් ඍජුද කියලා ඇහුවා. යාව අසටෝ වාචායන් චිත්තෝ ගහපති. මේ චිත්‍ර ගුහපතියගේ වචන කොයිතරම් නොකපෙන කපටි නැතිද? ඒ කියන්නේ අසට කියන්නේ සට කපට නෑ කියන එක. ඊගාමට කියනවා යාව අමායාවී වාචං චිත්තෝ ගුහපති. මේ චිත්‍ර ගුහපතිය තුමාගේ වචන කොයිතරම් මායා රහිතද කියලා දැන් තමන් වටේ ඉන්න නිගණ්ඨ පිරිසටයි චිත්තගෝපති තුමාත් එක්ක ආපු උපාසක පිරිස පැත්තටයි හැරිලා මෙයා කියවා. කියපුවාම කියලා මෙයා කියනවා වාතං වාසෝ ජාලේන බන්දේ බාදේ තබ්බන්. කවුරු හරි කියනවා නම් එහෙම ওই විතක් විචාර නිරුද්ධ කරන්න පුළුවන් කියලා. විතක් විචාර නිරුද්ධ වෙච්ච සමාධිය තියෙනවා කියලා දැලකින් වාතයන මේ හුලඟ නවත්තන්න හදනවා වගේ කියනවා. ඊගාවට දේශනා කරනවා සකමුට්ඨිනා වාසෝ ගංගාය සෝතං ආවාරේ තබ්බං මඤ්ඤේ යාති. මේ අත මිට මොලෝගෙන මොකක් හරි වතුර පාරක් නවත්තනවා නම් පොඩ්ඩක් අත දිග අරගන්නවත් එපා නේද? අත මිට මොලෝගෙන දිග අරගන්නේ නැතුව ඒ කියන්නේ මේ හොඳම ගොංකමක් මේකනේ. දැන් මොකක් හරි නවත්තනවා නම් අත දිග හරින්නේ නැහැ. මෙයා කියන්නේ කොහොමද? මේ අත මිට මොලෝගෙන ගංගා නම් ගඟේ වතුර නවත්තන්න හදනවා වගේ කියනවා. කවුද කියන්නේ? නිගණ්ඨනාත පුත්. එතකොට මේ චිත්ත ගුහපතිතුමා හෙවහා ස්වාමීනි ඔබ මේ ගැන මොකද හිතන්නේ කියලා. වඩාත්ම යහපත් වන්නේ ප්‍රණීතර කියන්නේ යහපත් කියන එක. හීනං වා පණීතං වා කියලා අහලා තියෙනවානේ. වඩාත්ම යහපත් වන්නේ ඥානෙද එහෙම නැත්නම් ඇදහිීමද කියලා. මොකක්ද ඇවි? වඩාත්ම යහපත් වෙන්නේ ඥානෙද ඇදහිීමද කියලා. දැන් මේ නිගණ්ඨනාත පුත් මුලින්ම අහපු ප්‍රශ්නේ මතකද? ඔය භාග්‍යතුන් වහන්සේ ගෞතමයන් වහන්සේ කියන ඔය විතක් විචාර රහිත සමාධිය ඔබ ඒක අදහනවද කියලා අහුවා. එහෙම එකක් තියෙනවද කියලා. එතකොට මෙයා උත්තර දුන්නා මම හුදු ඇදහිීමකට යන්නේ නැහැ කියලා. මොකද නිකම්ම අදහන්න යන්නේ නැහැ කිව්වා ඔබ. කියපු ගමන් මෙයා කෙලින් වුණා. මොකද උනේ? හිතට ගත්තා. හිතට අරගෙන කිව්වා බලන්නකො මේ කෙනා කොයිතරම් ඍජු කෙනෙක්ද, කොයිතරම් මේ කපිට නැති කෙනෙක්ද, කොයිතරම් මායා නැති කෙනෙක්ද කියලා හෙව්වා. එතකොට චිත්‍රගෝත පිටුමා අහනවා ස්වාමීනි වඩාත් හොඳ වඩාත්ම යහපත් ඥානයේද එහෙම නැත්නම් ඇදහිීමද කියලා. එතකොට චිත්‍රගෝත මේ නිගණ්ඨනාත පුත්ත කියනවා සද්ධායකෝ ගහපති ඥානං ඒව පනීත. ඥානේ ප්‍රණීතයි කියනවා සද්ධාවට වැඩිය. එතකොට මේ චිත්ත ගුරුතුමා උත්තර දුන්න ස්වාමීනි මම කැමති තාකල් විවිච්චේව කාමේහි විවිච්ච කුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේ සමාධිජං පීති සුඛං පඨමජ්ජානං උපසම්පජ්ජ විහෙරති විවේකජං පීති සුඛං පඨමජ්ජානං උපසම්පද්ද විහෙරති. ස්වාමීනි නිගණ්ඨයන් වහන්සේ, මම කැමති තාකල් අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා කුසල ධර්මයන්හි පිහිටලා විතක්ක විචාර සහිත වූ විවේකයෙන් හටගත් මේ චිත්ත ඒකාග්‍රතාවය ඇති පළවෙනි ධ්‍යානෙම උපදවාගෙන වාසය කරනවා. ඊගාට කියනවා, මම කැමති තාක් අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං ဒුතියජ්ජානං උපසම්පච්ච විහෙරති කියනවා. විතක්ක විචාර නැති විතක්ක විචාරාන රූප සම අවිතක්කං අවිචාර විතක්ක විචාර සංසිඳවල විතක්ක විචාර දුරු කරලා දාලා සමාධියෙන් හටගත්තු මේ සැපේ ඇති චිත්ත ඒකතාග්ගේ ඇති ප්‍රීතිය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඒ විතරක් නෙමෙයි, ඊළඟ එක තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන පීතියාච විරාගා උපෙක්කකෝච විහෙරති සතෝච සම්පජානෝ සුකංච කායේන පටිසංවේදේති යංච යන්තං අරියා ආචික්කන්ති උපෙක්කකෝ සතිමා සුඛ විහාරීති තන් තතිය ඥානං උපසම්පජ්ජ විහෙරති. ඔය තුන්වෙනි ධ්‍යානයේ ලක්ෂණ ටික කියලා මම ඒකත් උපදවාගෙන වාසය කරනවා. ඊගාවට වදාලා මේ හතරවෙනි ධ්‍යානිය උපදවාගෙන සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සාන සැපයත් අතහැරලා දාලා දැන් සමාධිය කටගත්තම සැපයක් ඇති වෙනවනේ. ඕක හටගත්තු ගමන් කරගෙන යන කෙනෙකුට මොකද වෙන්නේ ඊට ගාවට? මොකද වෙන්නේ? සැපයට ඇදෙනවා. හටගත්තු ගමන් සැපයට ඇලෙනවා. එතනම ඔක්කොම ටික ඉවරයි. දැන් ඇයි හැම භාවනාවෙම සතිපර සතර සතිපට්ඨානයේ අගට තියෙන්නේ මොකද්ද? ඈ අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය. අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා, එයාට ඒ කය ගැන එතකොට සුහුස්ම රැල්ල නම් හුස්ම රැල්ල ගැන සිහිය පිහිටනවා කියන්නේ. යාව දේව ඥානමත්තාය. ඒ පිහිටීම ඒ කරන භාවනාව ගැන සිහිය පිහිටීම තව දුරටත් ඥානේ ලබා දෙන්න හේතු වෙනවා කියන්නේ. පතිස්සති මත්තාය. තව දුරටත් සිහිය දියුණු වෙන්න හේතු වෙනවා කියනවා. අනිසිතෝච විහෙරති අන්න වචනේ ආව. නිසිතස්ස චලිත අනිසිතස්ස චලිත නැති ඇලෙන කෙනාට හේතු වෙන කෙනාට එකතු වෙන කෙනා සැලෙනවා කියනවා. ඇලෙන්නේ නැති කෙනා හේතු වෙන්නේ නැති කෙනා නොසැලී ඉන්නවා කියනවා. දැන් එහෙනම් ඇලුනොත් හරිද? අනිසිතෝච විහෙරති ඇලෙන්නේ නැතුව ඉන්න කියනවා. ඇලෙන්නේ නැතුව වාසය කරනවා කියන්නේ. නැචකින්චි ලෝකේ උපාදීති. මේ ලෝකේ කිසි දෙයක් අල්ලගන්නේ නැහැ කියන්නේ. එහෙනම් චූටි සමාධියක් ඇති වෙච්ච ගමන් හරි හරි මට හරි ගියා කියලා අල්ලගෙන හරියෙද? හරියන්නේ නැහැ. ඒකට හේතු වෙන්නේ නැහැ කියනවා. අනිසිතෝච විහෙරති. නැචකින්චි ලෝකේ උපාදීති. අල්ලගන්නේ නැහැ කියන්නේ. ඒවම්පිකෝ වික්කමේ වික්කු කායේ කායන පස්සීරති. ඔය විදිහටයි කියනවා කායන පස්සනාව. ඔය ටිකමයි වේදනානුපස්සනාවෙත් අගට තියෙන්නේ. ඔය ටිකමයි ධම්මාන චිත්තානුපස්සනාවේ අගට තියෙන්නේ. ඔය ටිකමයි ධම්මානුපස්සනාවෙත් අගට තියෙන්නේ. පස්සනාවේ නම විතරක් වෙනස් වෙනවා. ඒවම් පිකෝ භික්කවේ භික්කු වේදනාසු වේදනානුපස්සීති චitte චිත්තානුපස්සීති ධම්මේසු ධම්මානුපස්සීති. එතකොට මෙයා මේකට ඇලෙන්නේ නැතුව මේ ඔක්කොම සැපයත් අතහැරලා දාලා හතරවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. එතකොට මොකද උනේ? දැන් කීවා පළවෙනි ධ්‍යානෙත් උපදවන ගන්නවා කිව්වා, දෙවෙනි ධ්‍යානෙත් උපදවා ගත්තා කිව්වා, තුන්වෙනි ධ්‍යානෙත් උපදවා ගත්තා කිව්වා, හතරෙන් දැන් මේ කවුද? භික්ෂුවක්ද? නෑ, චිත්ත ගෝපතිතුමා. දැන් මේ ගිහිගෙදර ඉන්න කෙනෙක්. එතකොට ස්වාමීනි, මං ඔය ආකාරයෙන් දන්නා කල්ලි, ඔය ආකාරයෙන් දකිනා කල්ලි අවිතක්ක අවිචාර සමාධියක් ඇත. විතක්ක විචාරයන්ගේ නිරුද්ධ වීමක් ඇත කියන එක මම අදහන්න ඕනිද කියලා. තේන්නද ඔබට මේ කියන්නේ මොකද්ද කියලා? මම මේක මේ ස්පර්ශ කරලා ලබලා දැනගෙන ඉන්න කල්ලි මම ඔක අදහන්න යන්න ඕනේද කියලා අහනවා. මම ලබනවනේ කියලා. තේරුණාද කියන්නේ? එහෙම කියපු ගමන් නිගණ්ඨනාත පුත්ත බැලුවා අනිත් කට්ටිය දිහා. බලලා ඉවරලා කියනවා, බවත්තු දගිත්වා මේ චිත්ත ගුහපතියා මොනතරම් කවටිද? මේ චිත්ත ගුහපතියා මොනතරම් වක්‍ර කෙනෙක්ද? ඍජු. දැන් කලින් කිව්ව ඍජුයි කියනවා. දැන් කියනවා වක්‍රයි කියනවා. කලින් කිව්ව කපටි නෑ කියනවා. දැන් කියනවා මේක මොනතරම් කපටිද කියලා. කලින් කිව්ව මායා නෑ කිව්වා. මේක කොයිතරම් රැවටිකාරයක්ද කියලා. මේක තමයි ලෝකෙ හැටි. Taman කියන එකට එහෙමයි එහෙමයි කියනවා නම් මොකද වෙන්නේ? ඕ හොඳයි. එයා හොඳයි. නෑ නෑ එහෙම නෙමෙයි කියපු ගමන් මොකද වෙන්නේ? ආන් එනවා සටනට. එතකොට එනවා කෙලින් වෙලා එනවා. මේක තමයි ලෝකෙ හැටි. එහෙම දැක්කම අපිට hina වෙනවා. ඕ බුදුරජාණන් මේ කවුද චිත්ත ගෝපතිතුමාට ඔන්න කිව්වා, කැන්තුන රැවටිලි කාර්යය මායංකාරය ඍජු වක්‍ර මිනිසයා කියලා දැන් බෑන්න. එතකොට බලාගෙන හිටපු පිරිස කියනවා, ස්වාමීනි දැන් ඔබ කලින් කීවා චිත්ත ගෝපතිතුමා ඍජුයි කීවා, කපටි නෑ කීවා, මායන් නෑ කීවා. දැන් කියනවා වක්‍රයි කියනවා, කපටි කියනවා, මායන් සහිතයි. ඔබ කලින් කියපු එක ඇත්තනම් දැන් කියපු එක බොරු කියනවා. ඔබ වහන්සේ දැන් කියපු එක සත්‍යනම් කලින් කියපු එක බොරු කියනවා. චිත්තගුහතුමා එතනින් එහාටත් මෙහාට ප්‍රශ්න ටිකක් දාලා ඉවරලා ওই ටිකට උත්තර දැනගන්න ඕන නම් මගේ ගාවට මෙන්න ඕනයි කියලා කියලා නැගිටලා ගියා. එතනින් ඒ සූත්‍රේ ඉවරයි. ඔන්න ඊළඟ සූත්‍රය. මම එකම කාරණේ තියෙන සූත්‍ර දෙකේම ඊළඟ දැන් මේ සූත්‍රේ නම් මොකද්ද? නිගණ්ඨ සූත්‍රේ. ඊළඟ සූත්‍රේ අචේලක සූත්‍රේ. දෙන්නද? ඒ දිනවල චිත්‍ර ගෝතුම්පතිතුමාගේ පැරණි යාළුවෙක් වූ අචේලක කස්සප නම් වූ නිරුවත් තවුසා. දෙන්නද? එතකොට නිගණ්ඨනාත පුත්තන් නිරුවතින් තමයි ඉන්නේ. මේ මිනිසයත් නිරුවතින් තමයි ඉන්නේ. අචේලක කස්සප. ආචාර ධර්ම අතහැරලා දාලා නිරුවතින් ඉන්න තවුසා මච්චිකා සන්දේට පැමිණියා. චිත්තගෝපතුමා ඉන්න ගමට ආවා. දැන් නිගණ්ඨනාත පුත්ත ආපු ගමටම තමයි. එතකොට චිත්තගෝපතිතුමාට ආරංචි වුණා, මගේ පැරණි යාළුවෙක් වෙච්චි මේ අචේලක කස්සප නිරුවත් තවුසා මච්චිකා සන්දේට පැමිණියා කියලා. චිත්තගෝපතිතුමා මෙයාව බලන්න කියා ගිහින් ලෙවෙලා කතා බහ කරලා සතුටු විය යුතු පිළිසඳරේ යෙදිලා ඊට පස්සේ පැත්තකින් වාඩි වුණාම වාඩි වුණා. ඊපස්සේ ඔන්න චිත්ත ගුහපතිතුමා ප්‍රශ්නයක් අහනවා. කාගෙන්ද? අචේනක කස්සප කියන. අහුවා මේ ස්වාමීනි කස්සපේනි, මේ කියන්නේ කස්සප මහ රහතන් වහන්සේ ගැන එහෙම නෙමෙයි නේ. නම එක වුණා ස්වාමීනි කස්සපේනි, පැවිදි වෙලා සෑහෙන කල් වෙනවද කියලා හෙපා. ඒ කියන්නේ පැවිදි වෙලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ මේ සිවුරු පොරවල නෙමෙයි. ගිහි ජීවිතයට සමුදීල ඔය නිර්වත් තාපසූතේත පැමිණිලා ඉවරලා බොහෝ කල් වෙනවද කියලා හෙපා. ගෘහපතිතුමනි, මගේ පැවිදි ජීවිතේට දැන් අවුරුදු 30ක් වෙනවා. අවුරුදු කීයක්ද? අවුරුදු 30ක් වෙනවා කිව්වා. ඉතින් ගෘහපතිතුමා අහනවා, ඉතින් ස්වාමීනි, ඔය අවුරුදු 30 කාලය තුලදී උත්තරීතර මනුස්ස ධර්මයන් එහෙමනේ මොනවා හරි ඥාන දර්ශන විශේෂයක් සාක්ෂාත් කළාද, අවබෝධ කරගත්තද? මේ පැමිණ වාසය කළාද, සාක්ෂාත් කළාද, ඒකට පැමිණ වාසය කළාද, පහසුවෙන් වැඩ සිටිනවාද කියලා ඇහුවා. එතකොට මේ අචේල කස්සප නිරුවත්තවස කියනවා, අනේ ගෘහපතිතුමනි, මේ 30 අවුරුද්ද පමණ කාලය තුල මට තියෙන්නේ මේ හෙළුවෙල්ලත් හිස මුඩු බවත්. එතකොට එයා හිසත් මුඩු කළ මේ නිරුවතත් මේ හිස මුඩු බවත්, මේ කලින් මං කීවේ වචන මෙලිට තියෙන්නේ මේ විදිහට, මේ නිරුවතත් හිස මුඩු බවත් වැලි පිස දැමීමට ගන්න මොනන පිල් කලඹත් විතරයි කියනවා. මේ අවුරුදු 30ටම මට ලැබුණේ මොන ප්‍රශ්නයටද උත්තරේ දුන්නේ? උත්තරීතර මනුස්ස ධර්මයක් තියෙනවද කියලා අහුවම් මේ තවස කියනවා, අනේ මේ ගෘහපතිතුමනි, පැවිද්දෙකුටද කියන්නේ? බලන්න මෘදුකම, බලන්න මාන්නේ නැතිකම, බලන්න තද නැතිකම. සොඳුරුයි නේ මේ අහිංසක, නිකන් සුන්දර අහිංසක චරිතයක්. තේරෙන්නේ නැද්ද? ගිහියෙකුට කියනවා මම ලැබුකු කිසි දෙයක් නැහැ කියනවා. මට තියෙන්නේ මේ නිර්වතයි, මේ හිස මුඩු කරපු මේ තට්ටේ ඔළු ගෙඩියයි, ඊට පස්සේ මේ මොනද පිළ කලඹ ගෙනියන්නේ පින්වත්නි, අවිහිංසාවාදී පිණිස සත්තු බෑගේ කී කියා මේ පිහිද පිහිද තමයි මේගොල්ලෝ ඇවිදින්නේ. ලේසි වැඩක් නෙමෙයි ඒකත් කරගෙන යන්නේ. දෙක නැවිලන්නේ පිහිද පිහිද ඇවිදිනවා කියන ලේසි වැඩක්ද නෑ. අදටත් ඉන්නවා පිහිද පිහිද ඇවිදිනවා. එතකොට මෙයා කියනවා, අනේ අවුරුදු 30ටම හම්බුනේ ඔය තුන විතරයි කියනවා. නිර්වතයි, හිස මුඩු බවයි, මොනර පිල් කලඹයි විතරයි කියනවා. වෙන මුකුත් උත්තරීතර මනුස්ස ධර්මයක් මට අධිගමනය කරන්න බැරි වුණා කියලා. එහෙම අහපුවම නිර්වත් අවුනේ තවුස අහනවා චිත්‍රගෘහපතිතුමාගෙන්. චිත්‍රගෘහපතිතුමනි, මේ එහෙම කියපුවාම චිත්තගෝපතිතුමා කියනවා, ඒකාන්තයෙන්ම ඔබට අවුරුදු 30ක් තිස්සේ කිසිම ඥාන දර්ශන විශේෂයක් අධිගමනය නොකර ඔය නිර්වතයි හිස මුඩු බවයි මොනර පිල් කලඹයි විතරයි නම් ලැබුණේ, මම සරණ ගිය ධර්මයේ ඒකාන්තයෙන්ම සුවක්කාතයි කියනවා. කවුද කියන්නේ? මේ ගිහි කෙනෙක් කියන්නේ. කාටද කියන්නේ? පැවිද්දෙකුට කියන්නේ. ඔබට ලැබුණේ ඔච්චරනම් අවුරුදු 30ටම මම සරණ ගිය ධර්මේ නම් ඒකාන්තයෙන් සුවක්කාතයි කිව්වා. මනාකොට දේශනා කරලා තියෙන බව නම් ආශ්චර්යයි කිව්වා. ඒකනම් හරීම පුදුම සහගතයි කිව්වා. එහෙම කියපුවම චිත්තගෝපතිතුමාගෙන් අචේලකස්ස පහනවා, ගෝපතිතුමනි, නුඹ උපාසක බවට පත් වෙලා ශ්‍රමණ ගෞතමයන්ගේ සෑහෙන කල් වෙනවාද කියලා. ගෘහපතිතුමා උත්තර දුන්නා, මම උපාසක බවට පත් වෙලා දැන් අවුරුදු 30ක් විතර වෙනවා. අවුරුදු කීයක් වෙනවද? 30ක් විතර වෙනවා. එතකොට තවුස අහනවා අර ප්‍රශ්නේම. මොකක්ද අහන්නේ? මේ ඔය අවුරුදු 30ට නුඹ යම් කිසි උත්තරීතර මනුස්ස ධර්මයක් සාක්ෂාත් කළා තියෙනවාද කියලා. එතකොට චිත්තගෘහපතිතුමා උත්තර දුන්නා, ස්වාමීනි, කස්සපයන් වහන්සේ මම කැමති තාක් අර කියපු ලක්ෂණ ටික ඔක්කොම කියලා පළවෙනි ධ්‍යානයෙන් වාසය කරනවා. මම කැමති තාක් දෙවෙනි ධ්‍යානයෙන් වාසය කරනවා. මම කැමති තාක් තුන්වෙනි ධ්‍යානයෙන් වාසය කරනවා. මම කැමති තාක් හතරවෙනි ධ්‍යානයෙන් වාසය කරනවා. යම් විදියකින් භාග්‍යතුන් වහන්සේට කලින් මම මලුත් එහෙම භාග්‍යතුන් වහන්සේට කලින් මම මලුත් එහෙම භාග්‍යතුන් වහන්සේ කියාවි කියනවා මේ චිත්ත ගුරුපතිතුමා ආයසරයන් මේ කාම ලෝකෙට එන බන්ධන ඔක්කොම සංයෝජන සියල්ල ප්‍රහාණය කරලා දැම්මා ආයෙනම් මේ පැත්තට එන එකක් නෑ කියලා කියන එක ආශ්චර්ය කාරණාවක් නෙමෙයි කියන ඒක එහෙම කිව්වොත් එහෙම ඒක ගැන පුදුම වෙන්න දෙයක් දැන් බලන්න නිගණ්ඨනාත බුද්ධට කිව්වෙත් අර ධ්‍යාන හතර තමන්ට තියෙනවා කියලා. එයාට මොකද උනේ? එයාට කේන්ති කියලා. එයාට කේන්ති කියන්නේ? එයාට කේන්ති කියලා. මෙයාට කිව්වේ ඒ හතරමයි. මම ගැන හැබැයි මම කලින් මලුත් එහෙම මෙහෙමත් කියාවි කියලා තව පොඩි වචනයක් කීවා අර සුදුසුකම් ටිකමයි කිව්වේ. එහෙම කියපුවාම අචේල කස්සප නිරුවත් තවුස කියනවා අහෝ පින්වත මනමින් දේශනා කරලා තියෙන බව නම් ආශ්චර්යයි කියනවා. දැන් කලින් කියනකොට මොකද උනේ? තරහ ගියා. අහෝ පින්වත මනමින් දේශනා කරලා තියෙන එක නම් ආශ්චර්යයි කියනවා. මේ සුදුවත් අඳින ගිහියොත් ගිහිසාවකියොත් ඔය විදිහේ උත්තරීතර ඥාන දර්ශන ලැබෙනවා නම් ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සේනසේක නෙමෙයි කියනවා. අනේ මටත් මේ ධර්ම විනය තුල පැවිදි වෙන්නේ නැත්නම් මටත් මේ ධර්ම විනය තුල උපසම්පදාව ලැබෙනවා නම් මටත් මේ ධර්මයේ අවබෝධ කරගන්න නැත්නම් කියලා කිව්වා. එතකොට බලන්න බින්නම් අර කෙලින් වෙන ජීවිතේ නැමෙන ජීවිතේ වෙනස ඔබට තේරෙනවද? ඒ ගුණ ඒවා ගුණ මේ එහිඳ ගුණ ඇති කරගන්න සිත්තල ගුණ ඇති කරගන්න. එතකොට මේක පිහිටනවා. මේ මනුස්සයා කියනවා චේලකස්සප ඒකාන්තයෙන්ම නුඹත් ගිහියෙක් වෙලා ওই ටික කරගෙන ඉන්නවා නම් අනේ එහෙනම් අනිවාර්යෙන්ම මේක ආශ්චර්ය ධර්මයක් කියන. ඉතින් ඒකේ මටත් පැවිදි වෙන්න ලැබෙනවා නම් දැන් ඔබ දන්නවාදී සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා කලින් මේ උපතිස්ස කෝලිත කාලේ සංජේ පරිබ්‍රාජිකයලා වෙහිදී ගිහිල්ලා කියනවනේ ධර්මයේ හම්බුණයි පස්සේ තනියම යන්නේක හොඳ නැහැ කියලා. ගිහිල්ලා මේ අපේ හිටපු ගුරුවරයාටත් කියලා එක් කරගෙන යමු කියලා තුන් වතාවක් කතා කළා. අන්තිමේට මෙයා කියනවා අනේ මට ගියොත් එහෙම එයාගේ ගෝලියෙක් වෙන්න වෙයිනේ කියනවා. කවුද කියන්නේ? සංජීව පරිපාලන. නැවෙන්න බැරි වෙච්ච හින්දානේ. ඒක තමයි. අපිට කොච්චර නම් වැරදි නැත්තේ මොනේ. එතකොට කියනවා මේ ධර්ම විනය තුල පැවිද්දක සම්පදාව ලැබෙනවා නම් මට කොච්චර දෙයක්ද කියනවා. එතකොට චිත්ත ගුහපතිතුමා කලේ අචේලකස්සප නිරුවත්තවසාව ස්ථවීර භික්ෂූන් යම් තැනකද එක් කරගෙන ගියා කියනවා. යාළුවා අතිසෞරුද්ද අර පැවිදි ජීවිතය ගත කරපු කෙනාව. දැන් කැමති වුණා. අවංකවම තමන්ගේ தත්ති කියලා. පඬිත උනේ නෑ. කියලා මේ යාළුවව එක්කන් ගියා කියන ස්ථවීර භික්ෂූන් ගාවට ගිහිල්ලා කීවා කියනවා නේ ස්වාමීනි මේ අචේලකස්සප නිරුවත් අවසව මගේ යාළුවව පැවිදි කරන්න උපසම්පදාව දෙන්න මම එයාට සේනාසන ගිලම්පස සිවුරු පිරිකර බෙහෙත් සපයා දෙන්න පොරොන්දු වෙන්නම් කියලා. ඉතින් මේ අචේලකස්සප නිරුවත් අවසව මේ ශාසනය පැවිදි වුණා කියනවා. පැවිදි වෙලා ටික කාලයක් යද්දී අප්‍රමාදී වෙලා වීරියෙන් බණ භාවනා කරලා යම් ධමයක් පිණිස කුල පුත්‍රයන් මේ ශාසනය පැවිදි වෙනවාද ඒ උත්තරීතර ඥාන දර්ශනේ ලබාගෙන බඹසර ජීවිතේ සම්පූර්ණ කරගෙන කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්ය කතං කරණීය නාපරං ඉත්තත්තායති පජානති ජාතිය සේවුන කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්යං බ්‍රහ්මචර්යාවි හැසිරිලා ඉවරුණා කතං කරණීය කළ යුතු දේ කළා ඉවරුණා නාපරං ඉත්තත්තායති පජානති මට තව කරන්න දෙයක් නෑ කියලා අවබෝධ කරගත්තා කියනවා ඒ කස්සප ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලා අතර කෙනෙක් වුණා. බලන්න එකම දේශනාව දෙන්නෙකුට ඇහුණේ. එකම වචන ටික දෙන්නෙකුට ඇහුණේ. දෙන්නගේ ගමන් දෙක දැක්කනේ. ආ මේ හින්දා අර ලොකු දේවල් හොයන්න යන්න ඉස්සෙල්ලා අර කීපු ටික හිතේ ඇති කරගන්න. සිල්ලතර දැන් අපිට තියෙන දෙයක් තමයි චුට්ටක් දැනගත්තායි පස්සේ මොකද වෙන්නේ? ඕ කෙලින්ම භාග්‍යතුනා දේශනා කරන්නේ මාන්නේ කියන්නේ කොඩියට කියනවා. කොඩිය දාගත්තම හොඳට ලෙල දෙනවා. ඒකට අනුන්ට පේනවා. මේක ලෙල දෙද්දි කාටද පේන්නේ? ඇස්සත්තන්ට පේනවා. කොඩිය නවල විවිධ තිබ්බම පේන්නේ නේ ඒ හින්දා මේ කතා බහ කරන්ති හැම දෙයකින්ම ලෝකයාට පේනවා ඒ හින්දා නිහඬ වෙන්න සාන්ත දාන්ත ඉරියව් ඇති කරගන්න මෘදු සිතක් ඇති කරගන්න ඒව තුල තමන්ට ලොකු රැකවරණයක් ඇති ඇවිස්සෙන්නේ නැහැ සංසිඳිනවා මේ ගමන යන්න උපකාරයක් වෙනවා දැන් කියන දේ පිළිවෙලකට අහගෙන හිටපු හින්දා මේ කස්සප තවුසට රැකවරණයක් වුණා. කියන දේ කියන්නත් ඉස්සෙල්ලා රෑ මැටිම් පැන්නානේ. හුදු ඇදහිීමකට යන්නේ නෑ කියද්දි මුඩින් පැන්නා. දැක්කනේ විචියදී. ආන්නේ හින්දා ගුණවත් වෙන්නේ. මේ සෑම සියලු දෙනාට මේ ගෞතම ශාසනයේ රැකවරණය ලබන්නට ශක්තිය දෙන්නේ වාසනාව උදා වේවා. සාදු සාදු